ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැලැස්වත් පාත්‍රාන්ත පිළිතුරි සරත් මිනිස් මහත්මයා මිහදරි දරුවන් කවුරු සමූහව ඒකරාශී වෙලා ආදරණීය මෑණියන්ට මාළනී මිනිස් මහත්මියට ආශිර්වාද පිළිස සිදු කළා වූ උතුම් පින්කමයි මේ නිමාවටපත් කළේ. ඉතින් දරුවන් වශයෙන් ඔබට උවස් සතුටටපත් වෙන්න පුළුවන්. ආමදාත ජීවත් වෙන කාලේ එයන් සංගේ සද්ධාදී ගුණ දහම් දිනන ආකාරයට මේ වගේ පින්කම සිදු කරන්න අවස්ථාව ලැබීම. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙනවාද පිරිනවනවාද කියලා බලන්න පුළුවන් ප්‍රධාන නිර්ණායකය ලක්ෂණයක් තියෙනවා කියලයි. ඒ මොකද්ද? ඒ තමයි සුවිඥාන බවන්වති සුවිඥාන පරබව. බුදුහාමර දේශනා කරන පරබව සූත්‍රයේ යම් කෙනෙක් දින වෙනවාද පිරිනවනවාද කියලා ධර්මය දන්න නොනැති කෙනෙක් බලන ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ධම්මකාමෝ භවන්වති ධම්මදෙසි පරබව. යම් කෙනෙක් ධර්මයට කැමති නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න කැමති නම් ඒ සඳහා අවන්ත උත්සාහයක් තියෙනවා නම් අන්න ඒක නා දිනන පුද්ගලෙක් කියලා. යම් කෙනෙක් ධර්මයට අකමැති නම් ඒක නා පිළිගන්න කෙනෙක් කියලා. ඉතින් මේ දෙන්නතුන් දැස බලන විට මේ කාරණේ අපිට ඉතාම මනවින් පැහැදිලි වෙනවා. මේ බොහොම ධර්මයට කැමති අය මේ සරත් මහත්මයා මාළිගය වන මේ දරුවන් ඉඳගෙන මේ හැම අස්තංගකින්ම ධර්ම අහන්නට කැමති. ධම් ගැටළු විසඳන්නට කැමති. මෙන්න මේක ඔබ දින වෙන බවට තියෙන ප්‍රධාන ලක්ෂණය. මේක පිළිබඳව බොහෝ දෙනා කියන්නේ නැහැ. ඒ තමයි ලෝකෝවට තින්කම් කරනවා. තින්කම් කරාට මේ ලක්ෂණය බොහෝ දෙනා කියන්නේ නැහැ. මෙතෙන් දෙන්න පිළිබඳව සතර ලෝකෝ කිනක් තියෙනට වද. අන්නේ වෙන කාරිසංශ විදියට තමයි ධහමට කැමති බව ඇති වෙන්නේ. ඒත් එක්ක සෝච බව දෙස්නම් යොමු කිරීම සමානාන්තරයේ කියන කාරණය දෙනවා. අනිත් එකම ජීවිතය ප්‍රධාන කරන හතරකින් සමරදෙන යනවා. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. අපි ඇත්තටම අපේ ඥාති මිත්‍රාදීන් සලකනවා නම්, අමරණන්ත උපස්ථාන කරනවා නම්, අපේ සිරුතර ඥාති මිත්‍රාදීන්ට අපි සැබවින්ම උදව් කරනවා නම්, අනේ අයට මෙන්න මේ කරුණ පහෙන් උදව් කරන්නට ඕන. එයාගේ ශ්‍රද්ධාව දින වෙන්න සේවන්ත බව දිනු වෙන්න, ත්‍යාගවන්ත භාවය දිනු වෙන්න, ප්‍රඥාව දිනු වෙන උදව් කරනවා කියලා. අනිත් ආනිසංස විදිහට දිනෙන් දින අපේ සතුට වැඩි වෙන්න උනන දෙන්න. බෞද්ධයන් අතරින් අපට අපේ වයසට යන්නේ නැහැ අපේ සතුට අඩු වෙන්න බැරි වෙන දෙන්න. වයසට යන්නේ නැහැ සතුට වැඩි වෙන්න උනන. ඒ වගේම අපිත් එකට ඉඩව කෙනෙක් නිය ගන්න පස්සේ අපට සතුට වැඩි වෙනවා. එයි ඒකට හිතියය කරපු පින් නිසා දැන් හිතියා සම්භවයට වඩා හොඳ දැනට දැන් ඉපදෙලා ඇති කියන විශ්වාසය අපේ සිතේ තියෙනට ඕන. ඒකත් අපේ සතුට තව වැඩි වෙනට ඕන. ඇත්තනම් අපි ඕමන් ජීවත් වෙන කාලේ නිසිසේ අපේ යුතුකම් හඳුනාගෙන කටයුතු කරනවා. කෙනෙක් ඇත්තනම් ජීවත් වෙන කාලයක වඩා සතුටක් ඇති වෙනට ඕන. ඒක නම් මේ ගිය දවසේ. අනේ ඒක නම් අපි තියෙන කාලේ ශ්‍රද්ධාව දිනන කටයුතු කරා නේද? එයා සේවන ජීවිතය ගත කරා නේද? එයා නිතර දන් දුන නේද? එයා ප්‍රඥාව දිනන කටයුතු කරා නේද කියලා හිතනකොට ඒක නම් නිය ගිහිල්ලා ආංශු කුරුපින් කම කරන දවසේදී, හත් දවසේදී කම කරන දවසේදී, තුන් මාසේදී කම කරන දවසේදී අපිට ලොකු සතුටක්. අනේ අපි දෙකකට ගිහිල්ලා මේ වගේ පින්කම් අපි දෙකේ හදලා නේද? ඒ පින්කම් අනිසංස විදිහට දැන් යා හොඳ තැනක ඉපදෙලා තියෙන සිතිවිල්ල අපට ඇති වෙනවා කියනද? මෙන්න මේක තමයි බෞද්ධ ජීවිතයේ තියෙන පරමාර්ථය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ලබාගෙන තියෙන තම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියලා. ඒක කියන්නේ ශන් සම්පත්තිය කියලා. දෙවියන්ගේ අවශ්‍යස් මොමන්ට් කියන බෞද්ධ වහන්සේ දේශනා කළ අනිච්චෝති අනිච්චෝති ලෝකෝ භාසති. ලෝකයේ ඉන්න මිනිස්සු ශනය කියන්නේ මොකක්ද කියන එක ගැන කියනවා. කෙවඩියයි නියම ශනය කියන එක, මොමන්ට් කියන එක, ඔකේෂන් කියන එක. එයා හරියට දන්නේ නැහැ කියලා. සාමාන්‍ය කෙනෙක් හොඳ අවස්ථාවක් කියලා සලකන්නේ තමන්ට එක දරුවෙක් ලැබෙන අවස්ථාව, නැත්නම් විවාහයක් වෙන අවස්ථාව, උපාධියක් ලැබෙන අවස්ථාව, රැකියාවක් ලැබෙන අවස්ථාව, විදේශගත රටකට යන්න තියෙන අවස්ථාව, විදේශ රටකට වීසෙන් පාස්පෝර්ට් එක ගන්න අවස්ථාව. මේවා තමයි බොහෝ දෙනෙක් ඉතාම භාග්‍ය සම්පන්න හොඳම අවස්ථාව කියලා සලකන්නේ. බුදුන් දේශනා කරන්නේ කිසිම දෙයක් ජීවිතයේ නියම ක්ෂණ සම්පත්තිය, නියම ක්ෂණයේ මොහොත එක නෙවෙයි කියලා. අනේම දේශනා කළ බුදුරජාණන් වහන්සේ අනුත්තර නිකායේ අටක විභාගයේ දේශනා කරනවා සැබෑ ක්ෂණ සම්පත්තිය මොහොත වේලෙලිය අවශ්‍ය මොහොත එක මොකද්ද කියලා. එහෙදි කරුණ අටකින් වහන්සේ විස්තර කරනවා අක්ෂණය කියන එක. නුසුදුසු අවස්ථාව අභාග්‍ය සම්පන්න අවස්ථාවට දේශනා කරනවා. මොනවාද අවස්ථා? එක රැකට මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. අනේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී සමහර අය නිරහී ඉපදිර දුක් විඳිනවා. මෙන්න මේක අක්ෂණය. මේක අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේක සත්‍ය සම්පතියේ මේ මොහොතේ ලෝකෙ මේ තථාගත ධර්මයක් කියන මේ අවස්ථාවේ නිරය ප්‍රමාණ සත්‍යයන් දුක් විඳිනවා. ඒ සත්‍යයන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. එන්නේ මේක පළවෙනි අක්ෂරය විදිහට දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකෙ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. අනේ ධර්ම දේශනා කරන අවස්ථාවේ සමහර අය ප්‍රේත ලෝකයේ දුක් විඳිනවා. අනේ ප්‍රේතයන් වශයෙන් අවස්ථාවල් අභාග්‍ය සම්පන්න මත දේශනා කරනවා. කියන තුන්වෙනි කාරණය මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකයට ධර්ම දේශනා කරනවා. ඒ දේශනා කරන අවස්ථාවේ තමයි තිරිසන් ලෝකයේ දුක් විඳිනවා. අනේ තිරිසන් ලෝකයේ අභාග්‍ය සම්පන්න අවස්ථාවට දේශනා කරනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ ධර්ම දේශනා කරනවා. සමහරක් ලෝකේ වැඩි සිටිනවා. බුදු දහම සංකේතින් දරුවන් තියෙනවා. එහෙත් සමහර අය අන්නේ මොහොතේදී දීර්ඝායස්ක දෙවිවරු වෙලික දිනනවා. විශේෂයෙන්ම ආකාශානංචයතන, විඥානංචයතන, අවිඥාඤ්ඤායතන, නියුත්ඤ්ඤානාසඤ්ඤායතන කියන මේ අරූප ලෝකෙ ඉපදෙල සමහර අය ඉන්නවා. ස්කන්ධ හතරයි තියෙන්නේ. රූප ස්කන්ධය නේ. රූපස්කන්ධේ නැත්තම් කන නැහැ, කන නැත්තම් බලන්න බෑ. අනේ චතුෝකන භවයේ සත්‍ය විදිහට ඉන්න අය. එතැන් අසන්නේ සත්‍ය කියලා බ්‍රහ්මලෝකයක් තියෙනවා. බොහොම දීර්ඝ කාලයක් ඉනවා රූපස්කන්ධේ විතරයි. වේදනා සංඥා සංඛාරකේ විඥාන කෙරෙහි සංඛාර කරන්නේ ඒක ඕකන භවයේ සත්‍යයි. අනේ අවස්ථාවක් තමයි අභාගයේ සම්බන අවස්ථාවක් කියලා. අවසනමත් අවස්ථාවක්. ඉන්න දේශනා කරන ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් ලෝකෙට ධර්ම දේශනා කරනවා. කරන කාලේ සමහර අය ඈත දුෂ්කර ප්‍රදේශවල ගෝත්‍රික ජනතාව වාසය කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සිරුවර පිටසක නගා වෙන බැරි ප්‍රඥාන්ත දේශවල වාසය කරනවා. ඈත දුර්ගම ප්‍රදේශවල. අන්නේ අවස්ථාවක් සැලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් අක්ෂරය පිළිදෙල. ඉපස්සෙන් බාරයි. ඉනස් ප්‍රකාශ කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. අනේ දේශනා කරන අවස්ථාවේදී සමහර අය ඇතැම් විට බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන ඇසුරු කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. පේමෙන්ට් මාන ඉන්නවා. හැබැයි ඒ උපතින්ම නැති දෙන්නම්, නැති එක්කම්, නැති උතන්, නැති සෝල දුක්ඛාන ආදි වශයෙන් දසමස්තුක විඥාන දෘෂ්ටි කිපෙන්නේ. උපතින්ම කර්මය සසර කුසලයේ මේ කිසිම දෙයක් විශ්වාසන කරන දැඩි මිත්‍යා දෘෂ්ටික පෞරලික තිබෙනවා. අන්‍ය අවස්ථාවල් අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකෙනවා. එහෙනම් හරි. හත්වෙනි කාරණේ විදිහට සැලකෙනවා ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළට ධර්ම දේශනා කරනවා. එහෙම කරන අවස්ථාවේදී සමහර අය මනසෝ ඉපදෙනවා. ඇදැමිට මගේ දේශී ඉපදෙනවා. සමහරට සදාහන් ධර්මවල කතරේ දරුවන් ඉපදෙනවා. හැබැයි බුදු නඩුක තින්ම මන්ද බුද්ධි නැහැ. බුද්ධියක් නැහැ. දුක්ඛඤ්ඤෝ දලෝ එහ මොගෝ කියලා වචන විසනා කරන්නේ. සමහර ඉගොරු කඩාගෙන කඩ කටි කෙල වේදනයි. සීතල පනතිය අන්නේ වගේ මට වෙන දෙන්නවා. අන්නේක සඳහන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාව. මෙන්නේ හතම ඉක්මවල යම් කිසි කෙනෙක් මනස ලෝකෙට දෙනවා නම් හොඳ බුද්ධියක් ඇති වූ සුගතියක අන්නේ අස්හසලන්නේ එක්තරා සූත්‍රයක් කියනවා කන ගැස්පෙන වගේ උපමාවක් තියෙන සූත්‍රයේ. අන්නේ සූත්‍රේ දක්වනවා වතුර ගැහෙ මොකද පතුලේ ඉන්න කන ගැස්පෙනවා. ඒක හැත් පමණක් තියෙන ගැස්පෙනවා. අවුරුදු 100කට වඩා කුඩට ඇවිල්ලා තමන්න තියෙන ඒක ඇස්සේ මොහොතේ පාරේ පාරේ තියෙන වියගස්සේ ගේ සිදුරෙන් ආස බලන වගේ ඊටාම දුර්ලභ දුස්සහස්තාවක් මේ සුභතියක ඉපදෙන අවස්ථාව ලැබීම කියන එක. මේ කරුණ මත කියලා නැවත බුදුහම දේශනා කරනවා. මේ කරුණ ටිකේ ඔක්කොම ඉක්මවල ඉඳගෙන ඉන්නවා. සුභතිය කැවිලක් තියෙනවා, මම බුද්ධියක් තියෙනවා, මගේ දේශික විලක් තියෙනවා, අමතාන්තර තරම කලා දහනවා. ඇවිල්ලා බලනකොට ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ. අමුතුව පණ කාලය. එතෙමෙන කර්ම බල දහනවා. ධ්‍යාන විඥා වඩනවා. එතෙන් තාක්ෂින් යන පුළුවන් මට්ටමට එදිනෙම කරන්න පුළුවන්. හැබැයි ලෝකේ හට ගැනීම හා නිරෝධය සඳහාම තථාගත ධර්මයේ ලෝකේ නවවතින අබුද්ධෝත්පාද කාලයක සමාන වෙන එක වෙනවා. මෙන්න මේ කාටදෙන අක්ෂණයේ විදිහට අභාග්‍ය සම්පන්න අවස්ථාවේ සලකන්නේ. දුගතියෙන් මිදෙන සුගතියට එහෙම අර කණකැස් ප්‍රයාවගේ සිදුරෙන් හස බලන වගේ ඒ උපමාව කියලා නැවත බුදුහන්වරේ උපමාව කියනවා. සුගතිය ඉපදිච්ච කෙනාට සම්මස්සම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් අහන්න ලැබීම නැවත ඒ උපමාව කියනවා. කණකැස් ප්‍රයාවේ සිදුරෙන් හස බලන වගේ කියලා. ඒ නිසා අර උපමාව අවස්ථා දෙකකදී ඉක්මවලා කොහේ නිකන් ඇන්නේ. සුගතියක් ලැබුවා, මොන බුද්ධියක් ලැබුවා, මොන අමතාන්තික ධර්මයක් ඉපදෙලිනවා. දරක් නෙවෙයි කම්පන අදහන පෞල් පරිසරයක් ඉපදෙලිනවා. ඒ සිය තමයි සම්මා සම්බුද්ධ ජන වහන්සේ කෙනෙක්ගේ ධර්ම ලෝකේ පවතින සමයක අපි ඉපදෙලි. මෙන්න මේ කාලික බලික කෙනෙක් හැටියට හරියට අපි ධර්ම තේරුම් ගත්තොත් අපිට ජීවිතේ අහවල් දෙය නැහැ, අහවල් දෙය අඩුයි කියලා කිසිම කෙනෙකුට කියන්න පුළුවන් අපට ලැබෙන ප්‍රමුඛ කරුණේ ඇයි? සුභතිය සම්බන්ධයෙන් මේ දෙකේකට මොන කියන අවස්ථාව යම් කිසි කෙනෙක් ලැබුවා නම් අනේ ඒ කෙනා උපතින්ම අත් දෙකත් පා දෙකත් අහිමිව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න වටිනා අවස්ථාවක් කියලා දේශනා කරා. තියෙනවා කාර්යයන් කරන තියෙනවානේ. අන්තරායන් කරමක් තියෙනවා. බණහන් පුරන් බුද්ධිය අන්දයක් තියෙනවා. මේ සියලුම ලැබී සංස්කෘත වෙන තුනේ මේ සන්දහව සීලය ත්‍යාගවන්ත භාවයේ ප්‍රඥාව මේ අපි උපරින් එක දින කරගන්නට ඕන. ශ්‍රද්ධා කියන බුදුදහම සංකේත කෙරෙන එකේ තියෙන ගෞරවය අපේ ජීවිතයේ දවසක වැඩි ප්‍රමාණයක් මෙතේ ගොඩනගා ගන්නට ඕන. සීලය අපරණ සීලය ඒ පංච සීලෙන් පටන් අරගෙන ආදී වටම සීලෙන් දින වෙලා ආරසිංහ මාගේ සම්මා වාචා සම්මා කාජී වලින් පොස්ණය වෙලා දෙකේ සංකගම සීලවා දස්සෙනින සම්පන්න වෙන මට්ටමට එතනට ගෙන අපිට කිතු වෙනා දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධ යුක්ත සීලයක් වත්පත් වෙන බව අප කොහොමද කරන දාණය සාමාන්‍යම පිළිවෙලසේදී අමතාන්තර දාණය දෙමින් නම් ආරම්භ වන මේ දහම අත්හැරීම සාමින් වහන්සේට දානීය පූජා කිරීම දක්වා දීමු කරගෙන අවසාන වශයෙන් මේ ඡාගයේ කියන්නේ දානීයක් තමයි කියන කෝදයා අත්හැරීම කියන්නේ. ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් අත්හැරෙන පුළුවන් මානසිකත්වයක ඉන්නට ඕන. ඒක නෙවෙයි ඒක මරණසන මොහොත නෙවෙයි. ඊට කලින්ම අපට හැඳින්න රූපයේ මේ වෙලාවේ නිරුද්ධ රූපයක් මේ තේරුම් ගන්න කියන එක මෙන්න මේ ශූන්‍යතාවයටම බාහිර ලෝකයේ රූපයක් නිර්මාණය නොවන මට්ටමකම මේ ඡාගයේ දිරෙන්නට ඕන. අපේ සියලුම දුකේ නිපුණතනි. අපි නිතරම යමක් සිහි කරන් රූපයකට එක්ක. ඒ රූපේ සිහි කරන වෙලාව අපි හිතන්නේ ඒ සිහි කරන විදියටම බාහිර ලෝකෙත් ඒ කියලා. අපි කෑමක් කනකොට පිඟානක දාගෙන අපිට නිතරම මතක් වෙන පිඟානක කෑම දෙන්නේ අපි ඇත්තටම රස විඳින කටේදී කැම්පෙක. අර කැලක්කට මිසරෙට කැම්පෙක තමයි රස විඳින්නේ. අර පිටිතරම පිටානේ තියෙන කැම දිහා බලාගෙන තමයි රස විඳින්නේ. ඒ පිටානේ තියෙන කැමකට තමයි අපි ආසා කරන්නේ. හැබැයි මේ වෙන රස දැනෙන කටේ තියෙන කැම කියලා දැනගත්තොත් අපට ආසා ගන්න නෑ. අපට ආසා ගන්න නැහැ රස විඳින්න පුළුවන්. රස විඳින්නත් පුළුවන් ඒ කැමට ආසාව, මාන්නය, ඊර්ෂ්‍යාව මුගතවට කියන්නේ අන්නේ වගේ මේ හැඩගත් රූපේ නිරෝධක රූපයක් කියලා දැක්කවට රූපේ ලක්ෂණ සෞන්දර්ය විඳින්න අපිට ඒක බලන්න නෙවෙයි. හැබැයි අපි රූපේ ඇලෙන්නේ නැහැ. අපි දන්නවා මේ දකින්න රූපේ මේ වෙලාවේ ඒ දැකපු මුල් අවස්ථාව නිරෝධ වෙනා මේ මනෝ විඤ්ඤාණය දකින්නේ. මේක තමයි ඡාගයේ කියන අවස්ථාව. යක්ෂනාමක රූපංච අසී සංක්‍රෝධිත කියන්නේ මේකයි. නාම රූප දෙකම නිදහස් වෙන මාර්ගය මේකයි. අනිදාස් මාර්ගයේ අන්‍ය සංකතිය තමයි මේ හේතුඵල ධර්මයේ ඇතිවීම නැතිවීම දක්වා අනිත්‍ය විතර මෙහි කියනවා. ඇස් අනිත්‍යයි, රූප අනිත්‍යයි, සංඥාන අනිත්‍ය ආදී වශයෙන් නිතරම අනිත්‍යතාවය කියන්නේ. ඒ ප්‍රතිපල විදිහට නිතේ විකමත්තම්, සුදිස්සමත්තම්, මුතේ මතමත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියන ඉහෙතම අවබෝධයක් ගන්නවා. එමතෙන් මෙන්න මේ කරුණ හතරෙන් දෙනකට ආමෙන්න සද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් දිනපතාම තමයි සහෝදර සහෝදරියන් අමතක සමග මේ කරුණ සාකච්ඡා කරන්න දැනවදීන කරන්න තමයි මේ මනස ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ මේ මනස ලෝකයේ දෙවම විහරණ කරගන්න පුළුවන් ආරි සහාගෙන ලෝකයක් කරගන්න පුළුවන් අමතක ඉන්න තරම් සතු වෙන පුළුවන් අමතක කරගලින් අපි යන්න පුළුවන් සමග රැඳෙන්න එහෙම කියත් අපිට දුකක් නෑ. අම්ම තාත්තාගේ දරුවෝ සංගත කියලා දුකක් නෑ. ඒ කියන්නේ මේ දරුවෝ හොඳ තැනක ධර්මයේ පුහුණු කරන්න පුළුවන් තැනක දරුවෝ ඉපදෙලා තියෙනවා. ධර්මයේ ඉඳි අම්ම තාත්තා නැතුණත් අම්මට ගැනක් අපිට දුකක් නෑ. තමන්ගේ කාරියුකම් කරලා ධර්මයේ දුරන සදා විරුතරය යන්නේ හොඳ තැනක ජීවත් වෙන ඇති කියලා තමයි සත්‍යයක් තියෙනවා. ඉතින් මේ සත්පුරුෂ දෙමෝපියන් නිසා දරුවෝ සත්පුරුෂ වුණා. එසියන්ට මුලෝනේ සරත් මහත්මගේ මාලේ නෝනගේ ආදරණීය අමරතාත්තා සහෝදර සහෝදරියන් ඒ හැම දෙනාම සත්පුරුෂය නිසා ධර්මයේ දන්නයි නිසා එයයි ලැබුණ ආවාසය. ඉතින් මම හිතන්නේ පෞල් පරිසරයක් වශයෙන් ගත්තොත් ඔබට ලොකු ගෞරවයක් අභිමානයක් ශ්‍රී ලංකාවට ලෝකෙ බොහෝ සේනා කරපු ඉතින් පෞලක පිළිතුන ඔබ හැම දෙනාම. ඉතින් ඒක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක සසර පිනකට ලැබෙන දෙයක්. හොඳ පින්වන්ත උගත් ඥාති ලැබෙන එක ඒක භාග්‍යයක්. ඉතින් ඒ භාග්‍යයත් ඔබ ළඟ තියෙනවා. ඉතින් මේ හැමදේම ලැබුණු අවස්ථාවේ ඒ සියල්ලම වඩා මේ සම්තු දහමක් ලැබුණේ මේ මොහොතේ. ඒ ධර්මයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. ඒ සනවර ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සට සේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින්කමෙන් යන්ත කරගත්තාව මේ උතුම් පුණ්‍ය ඵලය කුසල ඵලයේ කියන්නේ. අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන මානෙලුණනම් මිය නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබාවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි වෙනතු මේ රැස් කරගත් සියලු පින් අපේ මිය ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. සරත් මෙලි මහත්මයාගේ මානෙල් මෙලි මහත්මියගේ සියලුම ඥාතීන් මේ වෙන දැක සෝකච්චේත්වා සුභිකාමි වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියන මේ ඥාතීන් පුණ්‍යාන වදන කරමු. ඉදම් මේ ඥාතීන් කෝතු සුඛිතා වන්තු ඉදන්නේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදන්නේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ රසකරගත් මේ සියලු කුසල බලයෙන් සම්මදෘෂ්ටික දෙවියොත් මේ දෙන් අනුමෝදන්ව උපදෙනේ සමරණ මාගල් නොනැතුළු මේ හැම දිනකටම දෙවියන්ගේ දැහැමි රැකවර ඥාසිරවාදයක් කරන සේවා දෙවිනිකත් මේකෙන දෙවිසු වර්ධනය කරගන්නට උතුම් නිවන සාක්ෂාත් කරගන්නට හේතු වාසනා කරගන්නවා කියන ප්‍රතිමෙන් අපේ දෙවෙනිටත් පුණ්‍යානුමෝදනා කිරීමක් අස්සේම සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, පිළිතුරින් සරස්නේදිස් මහත්මයතුළු මේ දරුවන් ඥාතීන් හැම දෙනෙක්ම කල්පනා කරන්න අද දින තමන් වාර්ෂික උත්සවය කරන මේ උතුම් දානමයෙන් තම බලාපොරොත්තු නඩක් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා. ඉතින් අපේ පන්සලේ සියලුම ස්වාමීන් වහන්සේලා වැඩ සිටින අවස්ථාවේ මේ ලක්ෂණ විහාරස්ථානයේ ඔබේ වැයකින් ඔබේ මානසික දෙමින් උතුම් පිටකමක් මේ අවස්ථාවේ සිදු කරගන්න ලැබුණා. ඉතින් ඊළඟ අවුරුද්ද වෙනකම්ම ඔබතුමියට හිතන සතුට වෙන පුළුවන් විදිහට මේ දරුවෝ කවුරුත් සහභාගී වෙලා පින්කම් ඉතාම ලස්සනට කළේ. ඉතින් අපි හැම දෙනෙක්ම ආශිර්වාද කරනවා ඔබ හැම දෙනා කරන නිදුක් නිරෝගී සම්පන්නයේ කෙළිවෙන සැලසේවා. ජීවත්වන කාලයේ වැඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනා පූර්ව උතුම් වූ නිවන් සුවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේව අදෝ නිර්වාණ සම්පන්තිය.